ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සිල්වා මහත්මා සිල්වා මෑණියන් මේ දූ දරුවන් කවුරුත් අද දින විහාරස්ථානයේ ඒක රාශි වෙලා ඊටම වටිනා කෘත වේදී පින්කම සිදු කරපු අවස්ථාව සිදකලාව පින්කම වැදගත් කම සිහිපත් කරලා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන අවස්ථාව අද දින මේ පින්කම විශේෂයෙන් සංවිධානය කරලා ඉතාම වැනවෙන් සිදකළේ මීට දින හතකට කලින් මිය ගිය දන්වත්ත ලියනගේ කරුණාරත්න ආදරණීය පියතුමා අපේ කපිල මහත්මා ඇතුළු ඒ ආදරණීය සහෝදර සහෝදරයන්ගේ දයාබර පියතුමා වෙනුවෙනුයි මේ පින්කම සිදකළේ. ඉතින් ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කරලා අටපිරිකර සෙසුපිරිකර සහිතව මහා දානයක් පූජා කරපු අවස්ථාව. ඉතින් මේ පින්කම ආනිසංස ගැන හිතලා ඔබ හැම දෙනාටම සතුටට පත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්වුවා. සැරියුත් මොගලන් ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ඒ උතුම් මහා සංඝ පරපුර වෙනුවෙන් ඔබේ දෑතින් සෝදානම් කරපු දානයන් මේ පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. ඒත් ඒක ඔබේ හිතේ ලොකු සතුටක් කුසලයක් දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ දන්නවා අපිත් එක්ක එකට ජීවත් වෙන ඥාතීන් මිය ගියාම ඒ අය වෙනුවෙන් අපි මේ වගේ දාන ආදී දෙන් දහම් කරලා පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන් අපේ දෙමෝපියන් මිය ගිය අවස්ථාවලදී අපි මේ වගේ පින්කම් කරලා එක අතකින් ඒ අයගේ ගුණ සිහිපත් කරනවා, අනිත් අතින් කරුණාවෙන් යුක්තව එයට පුණ්‍ය අනුමෝදනා කරනවා. කෙනෙක් මිය ගිය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අප කරුණු දෙකක් සිහිපත් කළ යුතුයි. එක කාරණයක් තමයි ඒ මිය ගිය කෙනාගේ ළඟ ජීවිත ගුණ, ගුණාංග, ගතිගුණ අප සීමත් කළ යුතුයි. අනිත්‍යය තමයි ඒ අයගේ ගුණය සීමත් කරලා අපි දාන ආදී පින්දහම් කරලා පුණ්‍යානුමෝදනා කිරීම. ඉතින් මේ කරුණු දෙක තමයි මේ අවස්ථාවේදී සිද්ධ වන්නට ඕන. ඒ වගේම තවත් සුවිශේෂී කාරණයක් දක්වනවා ධර්මයේ. අපට ඊටාම සමීප ළඟ ඥාතියෙක් මිය ගියාම අපි හැසිරෙන්න ඕන කොහොමද කියලා. අපි ඇත්තමිට දෛනික ජීවිත ගත කරනකොට රැකිරක්ෂා, අධ්‍යාපන, ගෘහස්ථ කටයුතු මේවා කරනකොට අපිට බොහෝ ජීවිතයේ අමතක වෙන යථාර්ථයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අපි මැරෙනවා කියන කාරණේ අපට අමතක වෙනවා. අපේ ළඟම ඥාතියෙක් මිය ගියාම තමයි අපට නැවත වතාවක් මේක සිහිපත් කරලා දෙන්නේ අපි මැරෙන අය නේද කියලා. ඒ මිය ගිය පියතුමා දරුවන් හැදුවා, දරුවන් පෝෂණය කළා, යුතුයම් කළා. එතුමා රැස් කරපු සියලුම සම්පත් මේ මිහි මත තියලා එතුමා හුදකලා ගමනක ගියා. පන්නේ ගමන තමයි අපට කවදා හරි දවසක යන්න වෙන්නේ කියන කාරණය මොහොතකට හරි අපි සිහිපත් කළ යුතුයි. ඔබ දරුවන් පෝෂණය කරනවා, ගෙදර ඉඩකඩම් ආදී සංවර්ධනය කරගන්නවා, නොඑකදී ඥාති සම්බන්ධතා තියාගන්නවා. නමුත් මේ සියල්ලම පිනතුණි එක ඇසිපිය ගන්න මොහොතෙන් මේ සියල්ලම අහිමි වෙනවා. අන්නේ කාරණය නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාන් වහන්සේ අපට දේශනා කළා. මරණ ධම්මෝම්පි මරණං අන්තේතෝති අභිනං පච්චවේති ධම්මං. මම මරණයට පත් වෙන කෙනෙක්, මම මරණයට නොයෙකුපු කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්නේ කියලා. මෙන්න මේ කරුණ යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා නම් ඔහුට ඊළඟ කාරණිය මතක් වෙනවා. ඒ තමයි කම්මස්සකෝම්පි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු ආදී වශයෙන් සඳහන් කරනවා. මම සියල්ලක් මතහැරියත් මම මරණයටපත් උනත් මා අත නොහැර යන එක්තරා දෙයක් තියෙනවා. මා කලාව කුසල කුසල කර්ම ශක්තිය මගේ පිටපස්සේ සෙවණැල්ලක් හා සමානව ගමන් කරනවා කියන කාරණය අප සිහිපත් කළ යුතුයි. මෙන්න මේ දෙක අපි ජීවිතයේහි අත්හැරල යන දෙයට වඩා රැගෙන යන පුළුවන් දෙයක් කුසලමේ වශයෙන්, දාන ආදී පුණ්‍ය කර්ම වශයෙන්, ආධ්‍යාත්මික ශක්තිය වශයෙන් අප යමක් ඉතුරු කරගන්නවා. අන්න ඒ තමයි ඒ දේ තමයි මරණයෙන් පස්සේ ජීවිතේ විතරක් නෙවෙයි අපි මේ ජීවිත කාලයේ අපේ ජීවිතයේ සතුට සැනසීම සඳහා තියෙන්නේ මේ සිතකලාව පින්කම් ප්‍රමාණයයි. අන්න පින්කම් තුනක් බුදුහාමර දේශනා කරනවා. දානමයන් පුණ්‍ය කිරිවත්තු, සීලමයන් පුණ්‍ය කිරිවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරිවත්තු කියලා. දන් දීම, සිල්වන්ත වීම, මෛත්‍රී භාවනාව. මෙන්න මේ පින්කම් තුනෙන් අපේ ජීවිත පෝෂණය කරගත්තු පමණට අපේ ජීවිතයේ සතුටෙන් සැනසීමේ ජීවත් වන්නට අවසාන මොහොතෙහි ඊටම සැනසීමෙන් නැතක පියාගන්නට අපට අවස්ථාවක් සැලසෙනවා. ඊතර විශේෂයෙන්ම අපේ දෙමව්පියන්ට අපි මිය ගියාම මේ වගේ පින්කම් කළ පින් අනුමෝදන් කරන වගේම එයා ජීවත් වෙන කාලේ හැකිතාක් දුරට එයාගේ ළඟ තියෙන පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත භාවය, ශ්‍රද්ධාව, ප්‍රඥාව දිනු වෙන ආකාරයට අප කටයුතු කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් දරුවෙක් අමතාත දෙන්න දෙවුරු මත තියාගෙන මේ උරේස් මත තියාගෙන අවුරුදු 100ක් එක දිගට එයාගේ කැතගුණ ආදී සියලක්ම දෙවුරු මත දීම සුද්ධ පවිත්‍ර කරමින් කන්න බොන දෙමින් අවුරුදු 100ක් අමතාත දෙන දෙවුරු මත තියාගෙන සැලකුවත් අමතාත දෙනගෙන් අපට ලැබිච්ච උපකාරයට ප්‍රතිපකාර කළා වෙන්නේ නැහැ කියලා. ඒ තරම් මෙහෙවරක් දෙමව්පියන්ගෙන් අපට ලැබිලා තියෙනවා. ඒකට දැනෙන පිනොතින කුඩාම කාලේ අපි අවුරුද්දක් දෙකක් කාලේ අපි කොයිතරම් අම්මගේ තාත්තගේ සේවනයේ හිටියද කියන කාරණය. කුමක් හෝ අනතුරක් වෙච්ච ගමන්ම අපි අම්ම ළඟට දුවල යනව නේද? ඊළඟ අම්ම ඔබදා ගන්නවා. ඒ වගේම අපට අනතුරක් වේද කියන අම්ම නිතරම බලාගෙන ඉන්නේ. අපි කුමන හොදයක් කඩට දාගනේද? නහයට දාගනේද? හැට දාගනේද? පාරට පණියද? ලිඳට වැටේද? කොයිතරම් රැකවරණයක් අපි අම්ම තාත්ත දෙන්න අප වෙනුවෙන් පවත්වනවද? ඉතින් අපේ ලෝකයේම අපි අම්ම තාත්ත දෙන්න. කුඩාම කාලේ අම්ම තාත්ත දෙන්න අපේ ඇස් දෙකෙන් ඈත් වුණොතින් අපි හිතන්නේ අපි අම්ම තාත්ත නැති වුණා කියලා. මාස 8 10 12 අවුරුදු 2 විතර වෙනකන් අපේ දර්ශනපතේ අම්ම තාත්ත ඈත් වුණ ගම අපි අඬන්නේ ඒකයි. අපි හිතන්නේ ආ නැති වුණා මේ කියලා. අපේ මුළු ලෝකෙම නැති වුණා වගේ. අන්න එලෙස අපේ ලෝකයේට මහත් වූ ආලෝකයක් පිට දෙන්නේ තමයි අපි අම්ම තාත්ත දෙන්න. අන්න දෙන්නට සැලකීම මාතා පිතෝ උපණ්ඨානං ඒතම් මංගල මුත්තමක් කියලා කියනවා. අමර තාතර සැලකීම උතුම් මංගල කාරණයක් කියලා දේශනා කළා. ඒ වගේම මෙහිදී ගියාම කලින් කලට පුණ්‍ය ආනමදනා කරන්න කියලා දේශනා කළා. ඉතින් අන්නේ යුතුයමයි ඔබ මේ සිද්ධ කරන්නේ කියන කාරණේ ගැන අපිට මහත්මාට හුඟක් සතුටුපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ආදරණීය පියතුමා වෙනුවෙන් අවසන් කටයුතු වෙනුවෙන් පාසල් වාදී පින්කම් සිදු කරලා එතුමා වෙනුවෙන් මේ හත් දවසේ දානේ පින්කම් සිදු කරන අවස්ථාව. ඉතින් අපිට මහත්මාට මේ පින්කම ලස්සනට සිදු කරන්නට මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශි වෙලා උදව්පකාර කළා. මේ ස්වාමීන් වහන්සේලා අනුශාසනා කළා පින්කම් හොඳින් සිදු කළා කියලා සතුටුපත් වෙනවා. වෙනම members of the Mahasangha friends in the Dhamma. Now at this moment you are doing a very special meritorious act offering dana to the Mahasangha and also you hope to transfer the merits to your beloved departed relative Mr. Karunaratna, the beloved father of Mr. Kapila. When someone is with us, we can help them from hand to hand physically. When someone passed away, we have no any physical connection. We can do only these kind of activities, acquiring positive thoughts in our mind, transferring merits to them. That is the thing you are doing here. This is a grateful, meritorious act. When our mother and father are with us, we should help them. We should take care of them. Buddha says, helping and taking care of our parents is one of the great meritorious act. Blessing. When we take care of our parents, they always bless us. And also we acquire positive thoughts at the moment in our mind. That is why Buddha always encourage us to help our parents and we should respect them because we are in this world because of their great service. This is the place where we can show our gratitude. Buddha says, all the good qualities depend on gratitude. The highest place that we can pay our gratitude to, respect and take care of our parents. Not only we take care of them when they are with us, after they passed away, we should transfer the merits from time to time with great compassion. That is the thing that you are doing here. Not only that, we should develop our qualities. Our parents always like that we are living happily. If we want to live happily, we should purify our mind. We should develop our spirituality. That is the way that we can achieve the real happiness. Buddha has explained three meritorious deeds that we can perform. They are generosity, virtue, and loving kindness meditation. At this moment, you are practicing generosity, offering dana to the Mahasangha. When we have a generous heart, at the moment our mind is so pure and calm. We have no negativities when we practice generosity. That is why Buddha says, he who practices generosity gains a lot of happiness. In Buddha's words in Pali, Buddha says, Piti mudaram vindati datta. He who practices generosity gains a lot of happiness. When we practice generosity, at the moment our mind has no anger, no greed, no delusion. And also Buddha encouraged us to practice discipline or virtue, moral conduct, discipline in our speech and behavior. When we do something, when we speak something, we should think again and again whether it is correct. That is the discipline. Especially as Buddhist followers, we should practice five precepts: abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, and abstaining from intoxicating drinks and drugs. If a person can practice this path, the five precepts, actually, we have a confidence that we have no mistakes in our life. We can face any society without fear, without shame, as the result of practicing this path. Five precepts. This is the fearless path. This is the direct path for our inner peace. If a child can practice these five qualities, his or her mother or father has no fear, no doubt about you. Anytime you can go anywhere, they are confident in you because you practice five precepts. That is why Buddha always encourage us to practice five precepts. He who practices Dhamma is protected by Dhamma. Dhammo haverakati dhammachari. He who practices Dhamma is protected by the Dhamma. This is the way how we can get the real protection. By practicing Dhamma, we have a real protection that nobody can disturb our life or our peace of mind. And also, the third meritorious act is that metta bhavana, loving kindness meditation. Contemplating on thus, may all beings be well, happy and peaceful. When we think again and again this sentence, actually we can develop our spirituality and also we can purify our mind from anger. Anger is one of the main reasons that disturb our peace of mind. If we are able to overcome anger or hatred, ill will, actually we can overcome suffering. We should make a mind that nobody can disturb. We should be proud of that. Nobody can make me angry. That is your skill. If someone can make you angry, even though you are well educated, even though you are fluent in languages, actually you are not successful. You should be proud of that. Nobody can make me angry. And also, nobody can make me lustful or ignorant. This is the real success that we can achieve as the Buddhist followers. Buddha has pointed out the way how we develop our mind to the maximum level. As grateful children, especially as Buddhist followers, we have a clear path that Buddha explained for our inner peace and happiness. At this moment, as grateful children, you performed a very special meritorious act, offering dana to the Mahasangha. At the same time, you hope to transfer the merits to your beloved departed relative, Mr. Karunaratna, who passed away 7 days ago. And also, at this moment, we make the environment that they can rejoice with this merit. Sometimes you may think that they are other side, we are transferring merits for them. Actually here, we should understand the situation. We make the situation that they can rejoice with this merit. If they are need in merits, they can participate to this meritorious act and also they can rejoice with this merit and they can develop their spirituality and also they are able to become a very blissful life. For that we help them. That is the thing that you are doing here. Okay, dear friends in Dhamma, you can be happy about this great meritorious act. Sanghika Dana, the Dana for the Mahasangha, with pure heart and with pure mind and compassion, you perform this special meritorious act. Now the time to transfer the merits to your beloved departed relative, Mr. Lianage Karunaratna, who passed away 7 days ago. Please come forward and to transfer merits to your departed relative. Undayapi, Emiyagi Piyutuma, Meta Dina Hatakata Kalin Miyagi, Dhammatta Lianage Karunaratna Mahatma. Evage Meta Kalin Miyagi, ආදරණීය මෑණියන් ඒ වගේම ආදරණීය මිත්‍රනි ඇතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් අපේක්ෂාවකින් සිටිනම් ඒ සියලු ඥාතීන් මේ පින් දැක සුවපත් වෙත්වා මේ පින් සුවපත්යන් යම් තාක් ඥාතීන් විශ්වයේ පොතන හෝ වෙත්නම් ඒ සියලු ඥාතීන් මේ පින් දැක සුවපත් වෙත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන පැතුමෙන් අපි ගාථාව කියලා පින් අනුමෝදන් කරමු Idamme ñātinam hotu sukhitā hontu ñātayo Idamme ñātinam hotu sukhitā hontu ñātayo Idamme ñātinam hotu sukhitā hontu ñātayo Yatavarivaha pura paripurenti sagaram eva meva ito dinnam tetanam upakappati unname udakam vattam yataninnam pavattati eva meva ito dinnam tetanam upakappati රැස්කරගත්තුතුම් පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් රැකදැත්වා කියන පැතුමෙන් දෙවිනටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු හොඳයි අපි ලැබෙනගේ මහත්මා අනුකම නොවනා මේ සහෝදර සහෝදරියන් ආදරණීය දෙමව්පියන් ඔබ හැම දෙනෙක්ම සතුටටපත් ගන්න ඒ මියගේ ආදරණීය ඥාතිවරයා වෙනුවෙන් සද්දවසේ සිදු කරන පින්කම වශයෙන් අද දින සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම ඉතාම ලස්සනට සිදු කළා. අට පිරිකර සසු පිරිකර සහිත මහා දානයක් සංඝසතුට පූජා කිරීමෙන් තමගේ යුතුයකම මැනවින් ඉෂ්ට කළා කියලා හිතේ සතුට සැනසීම ඇති කරගන්න. රැස් කරගත්තු උතුම් පින්කමල බලයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවයත් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුභං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්මාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු